මෙත්තානි සංස සුත්තම් ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකං ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවති බදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චසෝසුං භගවා ඒතද උච්චේ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේමිතාය භාවිතාය බහුලීකතාය යානි කතාය වත්තු කතාය අනුන්තිතාය පරිචිතාය සුසමාරන්දාය ඒකාදසානි සංසපාතිකං කාකතමේ ඒකාදස සුඛං සුපති සුඛං ප්‍රතිබුඤ්ජති නපාපකං සුඛිනං පස්සති මනුසානං පියෝ හෝති අමනුසානං පියෝ හෝති දේවතා රක්ඛන්ති නාසේ අංගිවා විසංවා සන්තං වා කමති තුවතං චිත්තං සමාධියති මුදවන්නෝ විප්පසීදති අසම්මුල්ලෝකාලං කරෝති උත්තරින් අප්පටි විඤ්ඤාන්තෝ බ්‍රහ්මලෝකෝපගෝති මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිකාය භාවිකාය බහුලීකතාය යානි කතාය වත්තු කතාය අනුන්තිතාය පරිචිතාය සුසමාරන්දාය ඉමේ ඒකාදසානි සංසපාතිකං කාති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති